සාදු සාදු සාදු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස homage to the exalted one, the worthy one, the perfectly enlightened one. Sadhu, sadhu, sadhu. අතිගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්නය අවසරයි සැදැවත් වාසනාවන්ත පින්තුණි 2019 වර්ෂයේ ආරම්භ වන අද දින ඉමහත් ශ්‍රද්ධාවෙන් විහාරස්ථානයේ කරා කැමිනිච්ච ඔබ හැම දෙනාම විහාරවාසී ගෞරවනීය මහා සංඝරත්නය වෙනුවෙන් අපි බොහොම කාරුණිකව පිළිගන්නවා. ඒ පිළිගන්න ගමන්ම අදින් ආරම්භ වන මේ 2019 අවුරුද්ද ඔබ හැම දෙනාටම නිරොග් නිරෝගී වසරක් වේවා. ජීවිතයෙන් වෙන අභියෝග හමුෙහි අකම්පිත මනසකින් මුහුණ දීමට ධෛර්යය ශක්තිය වීරිය ඇති සතිමත් වසරක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්තුණි අපි කල්පනා කරලා බලන වටිනවා කොහොමද අපි මේ ආශිර්වාදයක් බ්ලෙසින් එකක් ලබා ගන්න කියලා. බොහෝ විට අපි පින් අනුමෝදන් කරන කොට ඇතැමිට යම්කිසි කෙනෙකුට යම්කිසි ආශිර්වාදයක් දෙනකොට අපි ගිව් කියන එක හරි නැත්නම් ට්‍රාන්ස්ෆර් කියන එක හරි ඉංග්‍රීසි වලින් අපි කියනවා. ඒ වුණත් පින්තුනි මේකේ ගැඹුරු අර්ථයක් තියෙනවා. කෙනෙකුට හිතෙන්නේ ඔබ ගෙදර ඉඳලා ආවා ස්වාමීන් වහන්සේලාගෙන් ආශිර්වාදය අරගෙන ඔබ ගෙදර යනවා කියලා වගේ දෙයක් තමයි ඔබට හිතෙන්නේ. ඒත් පින්තුනි මේකේ ඊට වඩා ගැඹුරු අර්ථයක් තියෙනවා. යම් කිසි කෙනෙකුට තවත් කෙනෙකුට ආශිර්වාදයක් දෙන්න පුළුවන් කමක් නැහැ. මෙතෙන් දෙකරන්නේ ඔබට ඒ ආශිර්වාදය ගන්න පුළුවන් විදියට අපි පරිසරය සකස් කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ කලේ තේකයි. උන්වහන්සේ කලේ ලෝකයාට ඒ ආශිර්වාදය ලබා ගන්න හැකි මාවත දේශනා කරපු කයකදී. ඔබ මේ ස්ථානයට එනකොට මේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමා වහන්සේ දකිනකොට මේ මල් පහන් ආදිය පූජා කරනකොට සම්ධර්මයේ ශ්‍රවණය කරනකොට ස්වාමින් වහන්සේලා තමන්ගෙන් නැතිින් දකිනකොට තමන්ගේ හිතේ බලවත් ශ්‍රද්ධාවක් ගෞරවයක් ඇති වෙනවා. අන්න ඒකම තමයි පින්තුනි බ්ලෙසින් එක කියලා කියන්නේ. ඉතින් අන්නේ ආශිර්වාදය ඔබ සැබෑරෙස්ම මෙතනින් අරගෙන යන්නට ඕන. මේ ස්වාමින් වහන්සේලා දින ගානක් ඔබ වෙනුවෙන් මේ ආශිර්වාදය දෙන්න දිවාලය නොබලා කටයුතු කළා. ඒක ඔබ හොඳින් හිතේ තියාගන්නට ඕනේ. ඒ ආශිර්වාදයේ ඔබ කෙරෙහි මහත් කරුණාවෙන් මේ දෙන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ සදහම් අනිවිලෙහි තියෙන ඊටාම වැදගත් කරුණ අපි ස්පර්ශ කළා. අපේ ජීවිතෙන් අපි ලබාගත්තු මිෂන් සම්පත්තියෙන් උපරිම ප්‍රයෝජන අපි ලබා ගන්නට ඕනේ. අපේ ඊටාම දුර්ලභව ලබාගත්තු මේ මානව ජීවිතයට අපි උපරිම වටිනාකම ලබා දෙන්නට ඕනේ. උපරිම ගෞරවය ලබා දෙන්නට ඕනේ. අපි බඳුන රටට අපට ජීවිතය ලබා දුන් අම්මට තාත්තට අපට උගන්වපු ගුරුවරුන්ට අපි ඉහළම ගෞරවය ඉහළම වටිනාකම ලබා දෙන්නට ඕන. අන්නේ ගෞරවේ වටිනාකම ලබා දෙන්නටයි බුදුරජාණන් වහන්සේ අපට මාවත දේශනා කළේ. මෙහිදී කියනතුනි ඊටාම වැදගත් කාරණිය තමයි අපේ හිත පිරිසිදු කර ගැනීම. හිතට එන ලෝභ, ද්වේෂ, මෝහ කියන මේ අකුසල් අපි හැකිතාක් දුරට පාලනය කරගෙන අපේ හිත යම්තාක් දුරට පිරිසිදු කරගත්තනම් ඒ පිරිසිදුණු පමණට පින්නතුනි අපේ කයින් කරන දේවල් ලස්සනයි, නිවැරදි. අපි වචනෙන් කතා කරන වචන නිවැරදි, ලස්සනයි. අපේ සිතට දෙන සිතුවිලි ලස්සනයි. ඒත් එකම අපේ ජීවිතයට ආශිර්වාද වෙන කරුණ රාශිය ජීවිතය තුළ ඉෂ්ට වෙනවා. අන්න ඉෂ්ට වෙන කරුණ තමයි පින්නතුනි මංගල සූත්‍රයේ විස්තර වන්නේ. දානංච ධම්මචර්යාච දන් දීම ධර්මානුකූලව හැසිරීම මංගල කාරණා හැටියට දේශනා කළා. කාලේන ධම්ම සමනං සුදුසු කාලේ ධර්ම ශ්‍රවණය කිරීම කාලේන ධම්ම සාකච්ඡා සුසුස් කාලේ සද්ධර්ම ශ්‍රවණය කිරීම මෙව මංගල කාරණා. සමනාංග දස්සනම් ස්වාමීන් වහන්සේලා දැකීම මංගල කාරණයක්. සන්තුට්ටි ලදදී සතුට වීම මංගල කාරණයක්. ඥාතකානංච සංඝෝ ඥාදීන සංග්‍රහ කිරීම මංගල කාරණයක්. මාතා පිතෝ පට්ඨානං අම්මඩ තාත්තට සැලකීම මංගල කාරණයක්. මේ වගේ මංගල කරුණු රැසක් දේශනා කළ පින්තුනි අවසානයේ බුදුහාමුදුර දේශනා කරනවා. පොට්ටස්ත ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං ඛේමං ජේතං මංගල මුත්තමං. අටලෝ දහම අභියස අකංකිත සිතක් ඇති කරගන්න පුළුවන් නම් ලාභලාභ යසායස නින්දා ප්‍රසංසා සැප දුක් ආදී මේ කරුණ අභියස නොසැලෙන සිතක් ඇති කරගන්න පුළුවන් නම් මේක තමයි උසස්ම මංගල කාරණේ හැටියට දේශනා කළේ. අපි කොයිතරම් ආශිර්වාද ලබා ගත්තත් පින්තුණි ගිය අවුරුද්දේ වගේම අපට මේ අවුරුද්දේ ලෙඩ දුක්වලට මුහුණ පාන සිද්ධ වෙනවා. අපේ ළඟම ඥාතීන්ගේ ලෙඩ දුක්වලදී රෝහල් වලට අපට යන්න වෙනවා. අපේ සමීපතම ඥාතීන්ගේ මළගෙවලට අපට යන්න වෙනවා. මේක තමයි ජීවිත යථාර්ථය. මේ යථාර්ථය අපිට පිටුමාන්න පුළුවන් කමක් නැහැ. මෙන්න මේ යථාර්ථයේ ඉදිරියේදී යන බව දැනගෙන අපට කලින්ම අපේ සිත අපට දිනු කරගන්න පුළුවන් නම් සිතේ සතිමත් බව දිනු කරගන්න පුළුවන් නම් මෙන්න මේකයි පින්නතින අපේ ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ. ලෝභ කරන මිනිසුන් අතරින් ලෝභ නොවී ඉන්න පුළුවන් නම් අපට, ද්වේෂ කරන මිනිසුන් අතර ද්වේෂ නොකර ඉන්න පුළුවන් නම් පංචකාම සම්පත්තිය ඔස්සේ වේගෙන් දුවන ලෝකයේහි ඒ ඔස්සේ නොදුවා සංවර සීලෙ වෙන්නට පුළුවන් නම් මෙන්න මේක තමයි පින්නතුනි අපි ලබන නියම ජයග්‍රහණය, නියම ආශිර්වාදය වෙන්නේ. යම් කෙනෙක් මෙන්න මේ සිතුවිල්ලෙන් ඉන්නට පුළුවන් නම් ඔහු තමයි සැබෑ ජයග්‍රහණය කළා වෙන්නේ. මෙන්න මේ සඳහා බුදුහාමුදුරන්ගේ දර්ශනය තමයි මේක. විෂන් එක තමයි මේක. ඕනම ස්ථානයක, ආයතනයක, පුද්ගලයෙක්ගේ ආගමක දර්ශනයක විෂන් එකක් තියෙනවා, මිෂන් එකක් තියෙනවා. දැන් මේ මම සඳහන් කළේ විෂන් එක. ඊළඟට මිෂන් එකක් තියෙනවා. මෙහෙවරක් තියෙනවා, කරන්න ඕන දෙයක් තියෙනවා. මොකද කරන්න ඕන දේ? සමස්ත බුදුදහමම ගත්තොතින් එක පැත්තකින් මෛත්‍රිය දිනු කිරීම, අනිත් පැත්තෙන් ප්‍රඥාව දිනු කිරීම. අපට මුණ ගැහෙන හැම කෙනෙක් කෙරෙහි මෛත්‍රිය සාගතව බලන්න පුළුවන් නම් මෙන්න මෙතන තමයි අපේ ජයග්‍රහණය කියලා කියන්නේ. සිතට එන හැම සිතුවිල්ලක්ම අනිත්‍ය වශයෙන් බලන්න පුළුවන් නම් අපේ හිත බාහිර අරමුණක බැස ගන්නේ නැහැ පින්නතුනි. අපේ සිත වහාම අභ්‍යන්තරයට නැඹුරු වෙනවා. බාහිර පුද්ගලයෙකු හෝ ද්‍රව්‍යයක් කෙරෙහි අපේ හිත බැසගත්තේ නැහැ කියලා කියන්නේ පින්නතුනි අපි එවලේ ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ සේවනයේ ඉන්නේ අපි. අපේ ජරා මරණ ව්‍යාධි ආදී මේ දුක් වලින් මිදෙලා ඉන්න අවස්ථාවේ ඉන්නේ. මෙන්න මේක තමයි පින්නතුනි අරිය සත්‍යාන දස්සනම් නිබ්බාන සත්‍ය කිරියාච ඒතම් මංගල මුත්තමං කියලා ධර්මයේ සඳහන් කරන්නේ. මෙන්න මේ උතුම්ම මංගල කාරණේ ලබන්න පුළුවන් නම් පින්නතුනි අපේට ජනමාරි පළවෙනි දින විතරක් නෙවෙයි මේ වගේ නැවුම් බව තියෙන්නේ. මුළු අවුරුද්ද පුරාම අපට ජනවාරි පළවෙනි දින කියලා හිතන කාලය ගත කරන්න පුළුවන්. අවුරුද්දට දින 365 තිබුණත් අපේ ජීවිතය කියන්නේ මේ එක මොහොතක චිත්තක්ෂණයක් විතරයි. අන්නේ වර්තමාන සිතවිල්ල අපට සාර්ථක කරගන්න පුළුවන් නම් මෛත්‍රියෙන් ලැතෙතුණු හදවතින් ප්‍රඥාවෙන් බැබලිය ගිය මනසකින් ඒක තමයි අපේ සැබෑ ජයග්‍රහණ වෙන්නේ. ඒක තමයි සැබෑම ආශිර්වාදේ බවට පත් වෙන්නේ. ඉතින් ඒ සඳහා මේ අලුත් අවුරුද්දේ කටයුතු කරන්න ඔබට ශක්තිය, ධෛර්යය, වීරිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. Dear members of the Mahasangha, friends in Dhamma, today all of you gathered here for a special meritorious act, for a blessing ceremony. Here, especially on behalf of Mahasangha in Los Angeles Buddhist Vihara, we wish all of you a very peaceful, happy, prosperous and mindful New Year 2019. Here we monks are going to bless upon you, especially by the power of the Buddha, Dhamma and Sangha. We wish you all the best. And here it is very important to understand how you get blessings according to Buddhism. Here, when we think Buddha's message, the highest blessing is the purifying one's mind. Sacitta pariyo dapana. When our mind is purified, then our activities, our behavior are correct and wholesome. This is the way Buddha explained how we make a real blessing. If we can practice this path, actually when our mind is pure, our activities are correct, then a lot of blessings automatically come to our life. Those blessings are said in the discourse of Mangala, Mangala Sutta. Buddha says, Dānañca dhammacaryāca etam mangala muttamam. Generosity is the supreme blessing. Samanānañca dasanam. Saint monk or virtuous person is the highest blessing. Ñātakānañca sangaho, helping relatives is a blessing. Kālena dhammasavanam dhammasākaccha. The timely listening to dhamma is a blessing. The timely discussion on dhamma is a blessing. Santutti etam mangala muttamam. Contentment is the highest blessing that Buddha has explained. On this way, finally Buddha says, if someone can an unshaken mind among the attaloka dhamma, the eight worldly conditions, that is the highest blessings. Labha labha, gain and loss, yathayasa, honor and dishonor, ninda prasansa, praise and blame, and sapadukum, happiness and misery. Among those things, he who can make a unshaken mind has real happiness, real blessings. This is the Buddhist way. Actually, the triple gem can give you blessings. The Buddha guides us to how we make ourselves a blessing. This is the Buddhist way. When we make a pure mind, automatically we do good activities with the pure mind. This is the Buddhist way. On the other side, Buddha says, when someone does or thinks something in the morning, verbally or physically, then that morning is a good morning. You know, in the world history, first time Buddha has said good morning. Sometimes you may think that good morning started in the West. No. Before 2600 years ago, Buddha says first time good morning. If someone says something with pure mind, if someone acts something with pure mind in the morning, that morning is a good morning. Not only good morning, Buddha says, but good afternoon too. If someone acts, thinks, or says something with pure mind afternoon, that afternoon is a good afternoon. Not only good afternoon, Buddha says, but good evening too. If someone says something, if someone acts something with pure mind in the evening, that evening is a good evening. In this way, we can make a new year every day. We can make a 1st of January every day if we can practice this path. Buddha says, when someone can these qualities, if someone can practice these qualities, that person has an unshaken mind. How we make an unshaken mind? Buddha says, Susukangmata jivama virinesu averino, virinesu manusesu virama averino. Let's live happily without anger among the people, those who are angry. This is the blessing way that we can live happily. Again Buddha says, let's live happily without seeking sensual pleasure among the people, those who are seeking sensual pleasure. Again Buddha says, Susukam vata jivāma āturesu anātura, āturesu manusvesu viharāma anātura. Let's live happily without mental illnesses among the people, those who are mentally ill. With greed, anger, jealousy and delusion, a lot of people are sick in the world. Among them, if you can make an unshaken mind with a pure mind, then we can live in this society like a lotus flower which is in the mud. On the other side, Buddha says, if we can practice this path day by day, then we use the Dhamma. How do we make a Dhamma as a refuge? Buddha says, Attadipa bhikkave viharatata sarana no anya sarana. Dhamma dipa bhikkave viharata dhamma sarana no anya sarana. Dwell with yourself as an island, as a refuge, with no other refuge. Dwell with the Dhamma as an island, as a refuge, not with other refuge. This is the way how we make a real refuge. If we can practice this path, actually we are so fortunate, because other people don't know this way. In the Mangala Sutta, Buddha says, Arati virati papa majjapanaja sanyamo. If someone doesn't drink alcohol, or if a person doesn't use intoxicating drinks, that is a blessing. You know, other people may think that having some drink is a blessing. But Buddha says, if someone doesn't drink alcohol, that is a blessing. You know, we are so fortunate. We know how to practice this path. If other people know this Dhamma, actually they may practice. They would practice than we practice. They don't know this path. We are so fortunate, we know the path, how we make a real refuge, how we make a real blessing in our life. This is the Buddhist vision of blessings. Next, we should understand what is the path, what is the mission in Buddhism about blessings. All Buddhist doctrines can be included into two pillars. One of them is practicing loving kindness, the other one is reflecting on impermanence. All Buddhist doctrines that Buddha has explained for his entire life for 45 years can be included into two pillars, loving kindness and wisdom, metta and panna. If you can always practice loving kindness, thinking, may all beings be well and happy, then our mind is so pure. What is the reason? We mostly suffer because of anger. If we can reduce anger, actually we can overcome more than 50% stress in our mind. On the other side, I can give you to do something in this year. Daily you meet a lot of people, your friends, relatives and other people. When you meet them, you may say that good morning, good afternoon, good evening, good night, you usually say. At the same time, if you can think verbally, you may say that good morning, good afternoon, good evening. But mentally, if you can think, may you be well, happy and peaceful. Actually, you can practice this path. How we can do it? If we trust in Buddha's words, Buddha says, he who in the path of liberation has to practice loving kindness. If someone doesn't practice loving kindness, it means that person is not on the path of liberation. Yantam santam padam abhisamecha. Sabbe satta bhavantu sukhitatta. He who wishes to attain a peaceful life has to practice, may all beings be well, happy and peaceful. On the other side, Buddha says, the highest quality that we practice in our life is reflecting on impermanence. We always think that there are something outside, but they change always. But actually, when we think our life, finally we have only a present thought. Although we say that a lot of things outside and lot of persons outside, actually finally we have only a present thought. If we can understand the nature of the present thought as impermanence, and present thought arises at the moment, the past experience influenced the present thought, and present thought influences next thought, but present thought doesn't go to next thought. Present thought arises at the moment, immediately it ceases. If we can pay our attention in this reality, actually at the moment our mind is not fixed in outside persons or things. It means we completely depends on our inside, our wisdom. It means nobody can disturb our peace of mind. Buddha says, this is the highest quality for blessings a person can develop in his life. We do all things in the name of happiness, but we think that happiness comes from outside. Actually, happiness doesn't come from outside. Happiness or suffering arises inside according to our point of view, according to our vision. If we can understand this reality, in one side we always practice loving kindness, on the other side we reflect on impermanence. If someone can practice this path, actually we get the result of the Kshana Sampatti, the very rare auspicious moment that we have received in this life. This is the path that Buddha has explained. In this new year, I wish you a 1st of January for every day in this year until 31st of December in this year. For that, may all you be well, happy and peaceful. May your all righteous wishes meet with success. Finally, may all of us attain final bliss of liberation. Sadhu, sadhu, sadhu.